මම නොකියපු දෙයක් මාධ්‍යයෙන් විකෘති කරලා ඒ වෙනුවෙන් මට අපරාධ කොට්ටාසයෙන් එන්න කියලා තියෙනවා. මම සාමාන්‍යයෙන් තංගල්ලේ පොලිසියෙන් සුළු වැරද්දකට හරි උදේ 8ට එන්නේකොත් 4ට යන කෙනෙක් පොලිසියට. ඉතින් මට ඒ අපරාධ කොට්ටාසයෙන් 10ට එන්නේ කියපු නිසා මම 9:45ටවත් යන්න බලාපොරොත්තු වෙනවා. මම මේකෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. හේතුව නොකියපු දෙයකට මං කැඳවනවා නම් ඇත්තටම මේක විකෘති කරපු අයත් කැඳවන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. එයාටත් ඒ අයත් ගෙන්නලා ඒ අයගෙනුත් මේකට පරීක්ෂණ කරන්න ඕන කියන එක තමයි මම ඉන්නේ.